සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියံတိ බුද්ධං සරණං ගච්ඡාමි තතියံတိ ධම්මං සරණං ගච්ඡාමි තතියံတိ සංඝං සරණං ගච්ඡාමි බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් පාසනාවන්ත පින්නතුනි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේහි සතිපතා බදාදා දිනයන්හි සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන භාවනා පන්තියට අදත් ඔබ සහභාගී වෙන්නට බලාපොරොත්තු වන්නේ ඉතින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාට අපේ කෘතඥතාවය පළ කරන ගමන් මේ අවස්ථාවට නියමිත යනුශාසනාව සහ භාවනා වැඩසටහන අප සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි අද අප මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ සඳහන් වන සම්මා දිට්ඨිය ගැන කරුණු පැහැදිලි කළ දීලා ඒ සම්මා දිට්ඨියෙන් කොයිතරම් දුරක් ඔබට යන්න පුළුවන්ද? සම්මා දිට්ඨිය දිනු කිරීම තුළින් අපේ ජීවිතයේ සිදුවන වෙනස මොකක්ද? මානසික පරිවර්තනය කොමක්ද කියන කාරණය පැහැදිලි කළ දෙනටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වීමෙන් ප්‍රධාන වශයෙන් මොනවහන්සේ ලෝකයට ලබා දුන්නේ සම්මා දිට්ඨිය නුවණ. බුද්ධිමත්ව ජීවිතය ගත කරන ආකාරය උන්වහන්සේ පැහැදිලි කළේ. ඇයි ඒකට හේතුව අප කොයිතරම් දුරට සැප විඳිනවාද නැත්නම් දුකෙන් නිදහස් වෙනවාද කියන කාරණේ තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ සම්මා දිට්ඨිය නුවණ ප්‍රඥාව කියන කාරණය. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ලෝකේ යම්තාක් දුකක් කෙනෙකුට එනවනම් ඒ දුක එන්නේ අනුවන තැනැත්තා බාල තැනැත්තා වෙතයි නුවණැති පඬිතයා වෙත ප්‍රඥාවන්ත තැනැත්තා වෙත දුක එළඹෙන්නේ නැහැ කියන එක පැහැදිලි කළා. මේක පිනතුනේ සරල කාරණයක් නෙවෙයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා යම්තාක් දුරට මානසික දුක් පීඩා කෙනෙකුට එළඹෙනවා නම් ඒ එළඹෙන්නේ අනුවන බව නිසා, අවිද්‍යාව, මෝහය නිසා කියන කාරණේ. අපේ හිතට යම් කිසි වෙලාවක කිසියම් දෙයක් පිළිබඳව දැඩි රාගයක්, දේශයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඒ හැම වෙලාවෙම හිතේ ස්වභාවය තමයි අවිද්‍යාව කියන කාරණේ. අවිද්‍යාව පිටුපස්සේ තියෙන නිසා තමයි මේ කෙලෙස් අපේ හිතේ හටගන්නේ. ඒ නිසා කිසියම් කෙනෙකුට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් නම් ඒ අවිද්‍යාව දුරු කර පමණට අපේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් දහමලෙන් අපට නිදහස් වෙන්නට පුළුවන්. අපේ හිත අපිරිසිදු කරන අකුසල විතරක රාශියක් බුදුදහම තුළ පැහැදිලි කරලා තියෙනවා. ඒ අකුසල විතරක අතුරින් ඒ සියල්ලක්ම ප්‍රධාන වශයෙන් අකුසල මූලයන් තුනක් යටතේ ගොනු කරලා තියෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ කාරණා තුන. එතකොට බුදුදහමෙන් මූලික වශයෙන් ඉලක්ක කරලා තියෙන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල විතරක දුරු කිරීම ඉලක්ක කරගෙන. මේ විතරක වලින් අපට යම්කිසි ප්‍රමණයකට නිදහස් වෙන්න පුළුවන් නම් එපමණට අපට මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන්න පුළුවන්. අනේ නිදහස් වෙන මාවතයි සම්මා දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. භාගතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරද්දීම එදා බරණැස ඉසිපතන ආරාමයේදී ඇසල පුන් පොහෝ දිනක පස්සක මහණුන්ට ධර්ම දේශනා කිරීම ආරම්භයේදීම උන්වහන්සේ පැහැදිලි කළේ. උන්වහන්සේට ධර්ම චක්ෂුසේ පහළ වුණා, දහම් ඇස පහළ වුණා. උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී ආදී වචන වලින් සඳහන් කළා. මට දහම් ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, විද්‍යාව පහළ වුණා කියලා උන්වහන්සේට ලැබිච්ච අවබෝධය පිළිබඳව උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් තමයි එදා පස්සග මහණුන්ට ධර්ම දේශනා කරමින් මේ සදහම් බෙරය ලොවෙහි වනන්නට, සදහම් බෙරය ලෝකයේ තුර පතුරවා හරිනට උන්වහන්සේ මේ කටයුතු කළේ. ඉතින් පින්වතුනි, අප විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණගිය ශ්‍රාවකයන් විදියට අපට සම්මා දිට්ඨිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. ඔබ යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒ ඉගෙනගත්තු ශිල්ප ශාස්ත්‍රයේ නවීන තාක්ෂණය වැඩිමනොත් පසුගිය වසර 1000, 2000 නැත්නම් 5000 උපරිම වශයෙන් වසර 10000ක මානව සංහතියෙහි පරේක්ෂණවල උත්සාහයක ප්‍රතිඵල තමයි ඔබ අද දැනුම විදියට නැත්නම් නවීන තාක්ෂණ විදියට අද පරිහරණය කරන්නේ. නමුත් ඔබ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒ හැම දහම් පදයකම පිටපස්සේ තියෙන්නේ අවුරුදු ගණන් වලින් නෙවෙයි පින්නතුනි, අවුරුදු සිය ගණන් වලින්, දහස් ගණන් වලින්, ලක්ෂ ගණන් වලින් නෙවෙයි. ඒ හැම දහම් පදයකම තියෙන්නේ සාරාංශික කල්පලක්ෂයක කරපු අධ්‍යයනයක, අනාවරණයක, ඒ වගේම පරීක්ෂණයක, නැත්නම් රිසර්ච් එකක, එක්ස්පෙරිමන්ට් එක, රිසල්ට් එක තමයි ඒ හැම දහම් පදයක්ම පිටපස්සේ තියෙන්නේ. මේ කාරණේ මතවට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්ම අපි ශ්‍රවණය කරොතින් අපි කොයිතරම් වාසනාවන්තද. අද අපි විද්‍යාව කියන සයන්ස් කියලා අපි ඉගෙන ගන්න දේ කොයිතරම් මිත්‍යාවක්ද කියන එකත් අපට තේරුම් ගන්න පුළුවන් මේ බුදුදහම තේරුම් ගත්ත පමණට. අන්නේ අවබෝධය ලබා ගැනීම සඳහා තමයි අප නිතරම ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. ධර්ම ශ්‍රවණය කර පමණට අපට ලෝකයේ ගැන අවබෝධය ලැබෙනවා, ජීවිතය ගැන අවබෝධය ලැබෙනවා. එපමණට පින්නොතින අප සැබෑ ධර්මයේ දේශනාව ඇහුවනම් අප තුළ ශ්‍රද්ධාව දිනු වෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය ගැන සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට පැහැදීමක්, ශ්‍රද්ධාවක්, විශ්වාසයක් ඇති වෙන්නට ඕන. අන්නේ විශ්වාසය, ඒ ශ්‍රද්ධාව නිසාම දැඩි වීරියක් හටගන්නවා. මොකක්ද ඒ වීරිය? ඒ තමයි මේ ධර්මයෙන් ඉක්මනට ප්‍රතිඵල අරගෙන, රිසල්ට් එක අරගෙන අපි දුකෙන් නිදහස් වෙන ඕන කියන දැඩි උනන්දුවක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, නැත්නම් ඉනර් මොටිවේෂන් එකක් ඇති වෙනවා. මෙන්න මේ තුලින් අපි සතිමත් බව දිනු කරනවා, සමාධි වේ දිනු කරනවා, ප්‍රඥාව දිනු කරනවා. සද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙලා ඒවා බොජ්ජංග බවට පරිවර්තනය වෙලා මාර්ගාංග වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ යන ගමන් මගේදී ශ්‍රද්ධාව මූලික කාරණයක් බවට පත් වෙනවා. අනේ ශ්‍රද්ධාව නිසලසම ලැබෙන්නේ ධර්මයේ නියම අර්ථය තේරුම් ගත් පමණට. ශ්‍රද්ධාවේ මූලික අවස්ථාව අපට බුදු ගුණ ගැන අවබෝධයක් ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී ලක්ෂණ තේරුම් ගැනීමෙන් කිසියම් පමණකට ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපට වඩාත්ම අවබෝධය ලැබෙන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියන බුදු වදනට අනුව යම්සක් පමණට ධර්මයේ තේරුම් ගත්ත නම් ඒ ධර්මයේ තේරුම් ගත්ත පමණටයි බුදුහාමුදුරු හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ අතරුණුත් බුදුදහම වඩාත්ම අවධාරණය කරන්නේ යෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති කියපු ආකාරයට. යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය හේතුඵල ධර්ම දැක්කනම් එපමණට ධර්මය දැක්කා වෙනවා. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කා නම් එපමණට ඔහු හේතුඵල ධර්ම පරිසම්පාදයේ ආර්ය න්‍යාය දැනගත්තා කියන කාරණය. පිනොතුනි මේ ධම්ම මගේදී ප්‍රධානතම කාරණේ බවට පත් වෙන ධර්ම ශ්‍රවණය කියන කාරණය. ඒ ධර්ම ශ්‍රවණය නිකන් අපට ලැබෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිකන් ලැබෙන්නේ නැහැ. අපේ සසර කලාව ලොකු පින කානිසංස විදියට සුදුසු ප්‍රදේශයක වාසය කිරීමටත්, ඒ වගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාගේ ඇසුර ලැබීමත් මේ සියලු කරුණවල එකතු වීමක් වෙයිදියට තමයි අපට සද්ධර්ම ලැබෙන්නේ. අපේ අතීත පිනට සද්ධර්ම ලැබෙනකොට අප දක්ෂ වෙන්නට ඕන. අට්ඨේකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට හොඳ අවධානයෙන් ඉතාම සංවේදීව මෙනෙහි කරමින් සිහියෙන් නොනින් ඒ දහම අහන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් මේක පිනෙන් ලැබුණා කියලා ඔබට ඔබේ ජීවිතේට අවශෝෂණය වෙන්නේ නැහැ, ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට නිපක කියන ගුණය තියෙන්නට ඕන. සිහිය නොන කියන කාරණය තියෙන්නට ඕන. නිපක කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව හොඳට තියෙන නොනින් ඒක විමසීමේ හැකියාවක් ඔබට තියෙන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම වගේ හොඳ අධ්‍යාපනයක් ලැබපු අය ඉතාම ඉහළ තරඟකාරී විභාග සමත් වෙලා ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවලින් ආයතනවලින් ඔබ අධ්‍යාපන සුසුකම් ලබාගෙන ඉහළම ආයතනවල සේවය කරන අය, ඔබ ලෝකයේ බොහෝ දෙනා අතර දක්ෂතාවයන් කුසලතා පෙන්නපු අය, අන්නේ කුසලතාවය ඔබට මේ සද්ධර්මය ළඟදී තියෙනට ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපෙන් අපේක්ෂා කරේ. වරක් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, කතං ජීවෙන් ජීවිත මහෞසෙට්ටං කියලා. කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි වඩාත්ම උතුම් ජීවිතය වෙන්නේ කියලා සඳහන් කළා. මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන ආකාරය තමයි වසර 45ක් භාගතුන් වහන්සේ ජීවමාන කාලයේදී දේශනා කළේ. මෙන්න මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන ආකාරය තමයි ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් ලෝකෙට දේශනා කළේ. මේ සද්ධර්මය තුළ ඉතිරි කරගෙන ආවේ අන්නේ ප්‍රඥාවෙන් දිනුක වෙන මාර්ගය, ප්‍රඥාවෙන් ජීවිත ගත කරන මාර්ගයයි ඒ අතීත ස්වාමීන් වහන්සේලා අපට පෙන්වලා දුන්නේ. එනිසා පින්වතුනි අපේ යුතුයකම වන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කරන ලොකුම ගෞරවය බවට පත් වෙන්නේ මෙන්න මේ ධර්මගේ මැනවින් අසහා දැනගෙන හැකි උපරිම ලෙස ජීවිතය තුළ භාවිත කිරීම. සම්මා දිට්ඨිය කියන කාරණය බුදු දහමේ නොයෙක් වචන වලින් සඳහන් කරනවා. සම්මා දිට්ඨිය කියනවා, ඥාන කියලා කියනවා, ආලෝක කියලා කියනවා, සම්පජඤ්ඤය කියලා කියනවා, ඒ වගේම ප්‍රඥා කියලා කියනවා. මේ අදින් නොයෙක් වචන වලින් බුදු දහමේ මේ නුවණ කියන එක සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනවා. දිට්ඨි සම්පන්න කියලාත් කියනවා. මේක ඉංග්‍රීසි වලින් කියනවා නම් අපට right understanding කියලා කියන්න පුළුවන්. නැත්නම් right vision කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් wisdom කියලා කියන්න පුළුවන්. ලෝකයේ පහළ වෙන සඳහන් වෙන විෂය ධාරා අතර ලෝකයේ ප්‍රධානතම විෂය ධාරාවක් විදියට අතීතයේ පටන්ම අතීත අතිශය දීර්ඝ අතිශයක් තියෙන විෂය විදියට සලකන්නේ ෆිලොසොෆි කියන විෂය, දර්ශනය කියන විෂය. එදා ග්‍රීසියෙන් ආරම්භ වෙලා බටහිර ව්‍යාප්ත වුණා. වෙනත් විදිහකින් කියනවා නම් ಭಾರತය, චීන ආදී රටවල් ව්‍යාප්ත වුණා. දර්ශනය තමයි ලෝකයේ ඉහළම බුද්ධිමතුන්ගේ විශේෂ හැටියට සැලකුවේ. ෆිලොසොෆි කියන වචනය සැදිලා තියෙන්නේ ෆිලොසොෆියා කියන වචන දෙක එකතු වීමෙන්. ලව් ඔෆ් විස්ඩම් කියන එක, ප්‍රඥාවට ආදරය කිරීම කියන එක, ප්‍රඥාවට කැමැතිවීම කියන එක. අන්නේ ප්‍රඥාවට කැමැතිවීම කියන සංකල්පයම තමයි බුදුදහමේ මේ සම්මාදිට්ඨිය කියන කාරණාව සඳහන් වන්නේ, විස්ඩම් කියන කාරණේ. පින්නතුනේ සම්මාදිට්ඨිය අපට ලැබෙන කොහොමද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට. අන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇතිවන සම්මාදිට්ඨියේ පළවෙනි පියවර තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා, අත්ථ වික්ඛවේ සම්මාදිට්ඨේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපාක්කා කියලා කාරණයක්. සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. සම්මාදිට්ඨියෙන් පහම් වික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට සඳහන් කරනවා. එකක් මොකද්ද? සාසරවෝ කුසල විපාක, පුණ්‍ය විපාක ගෙන දෙන, උපදි සම්පත් ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි නිවැරදි දැක්මක් තියෙන අපට. මොකද්ද? අපේ සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් අපි කුමක් හෝ දෙයක් කරනවා නම් අපේ ඒ සිතේ ප්‍රමාණයට අනුව, සිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක විඳින්න ලැබෙනවා කියන කාරණේ. මේක තමයි සම්මාදිට්ඨියේ පළවෙනි පියවර. අපි හිත අපිරිසිදුව යම්කිසි වචනයක් කතා කරනවා නම්, යම්කිසි ක්‍රියාවක් කරනවා නම්, යම්කිසි සිතුවිල්ලක් සිතනවා නම්, අන්නේ හිතේ තියෙන අපිරිසිදු බව නැත්තම් රාග ද්වේෂ මොහොලට අනුරූපව අපට දුක් විපාක විඳින සිද වෙනවා. ඒ වගේම හිතේ තියෙන පිරිසිදු සිතුවිලි නම් දන් දේම, මෛත්‍රිය, ප්‍රඥාව, මෙන්න මේ සිතුවිලි සහිත නම් අපි යමක් කරන්නේ, යමක් කියන්නේ, යමක් සිතන්නේ, අනේට අනුරූපව අපට සැප විපාක ලැබෙනවා කියන කාරණය. පින්නතුනි මේ කාරණය අපි විශ්වාස කරනවද කියලා අපි සැබවින් අපේ ජීවිත දෙස හැරිලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ කියපු කාරණය ගැන අපට විශ්වාසයක් තියෙනවද කියලා ඔබ ගැනම බලන්න. හිත පිරිසිදු වුණොතින් අපේ සමස්ත ජීවිතේටම අපට දුක් විඳ සිද වෙනවා. හිත පිරිසිදු වුණොතින් අපේ ජීවිතේට යහපත, සැපත, සතුට, සැනසීම ලැබෙනවා කියන කාරණය තමයි බුදුදහමෙන් අපට ලැබෙන මූලික අවබෝධය. පෙනුතුනේ මේ අවබෝධය අපට ධර්ම ශ්‍රවණයෙන් බොහෝට ලැබිලා ඇති. නමුත් කල්පනා කරලා බලන්න මේ කාරණේ අපි දවසට කොච්චර වතාවක් හිතලා තියෙනවද කියලා. හිතට යම් කිසි දෙයක් ගැන දැඩි ආශාවක්, රාගයක් තියෙනවා නම් අපට ඒකෙන් වෙන්නේ දුක් විපාක. අපට යම් කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක්, ද්වේෂයක් නම් තියෙන්නේ අපට ඒකෙන් වෙන්නේ දුක් වේඩා. මෙන්න මේක දකිනවා නම් පෙනුතුනේ අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා හිත අකුසලෙන් මුදව ගන්න. එයි අපි දන්නම හිත අකුසල සහිතව තිබුණොත් අපට දුක් විපාක මරණයන් මැත්තේ නෙවෙයි මේ ජීවිත කාලෙදීම අපට විඳින සිද්ධ වෙනවා කියන අවබෝධය, ඒ ශ්‍රද්ධාව අපේ ජීවිතේට ලැබෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨිය ලැබුණු පමණට ඔහුගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. බුදුදහම තුළින්, ශ්‍රාවක සංඝරත්නය තුළින් මේ දහම් පණිවිඩය අපට අසහා දැනගන්න ලැබුණු පමණට අපේ සංකල්ප, අපේ ඇටිටියුඩ් එක වෙනස් වෙනවා. රයිට් ඉන්ටෙන්ෂන් කියන එක, සම්මා සංකප්ප. අපේ හිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක විඳින්න සිද්ධ වෙන කියලා දැනගත්තු ගමන් මේ තැනැත්තා හිත වෙනස් පැත්තකට හරව ගන්නවා. ඒ මොකද්ද? නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සිතුවිලි වැඩි දියුණු කර ගන්නවා. නෙක්ඛම සංකප්ප, යමකට කරන්න දැඩි ආශාවෙන් නිදහස් වෙන්න ඕන කියන හැඟීමක් උහුට එනවා. නැත්තං ඇස්කන ආසාදී ඉන්ද්‍රිය පිනවලා අපි පංචකාම සම්පත්තියට දැඩි ගිජු වීම කියන කාරණය ටිකෙන් ටික අඩු කර ගන්න උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා යමකට ආශා කළොත්ින්, යමකට දැඩි ලෝභයක් තිබුණොත්ින් ඒක අපිට ලබා ගන්න පුළුවන්. ඒකෙන් අපිට සැපතක් විඳින්නත් පුළුවන්. නමුත් ඔහු දන්නවා ඒ සැපතට වඩා ආදීනව බහුලයි කියන එක දන්නවා. අපි යම්කිසි දෙයකට දැඩි ආශාව කරනවා කියලා කියන්නේ ඒ දෙස නොනැති කෙනෙක් බලාගෙන හිටියොත් ඔහු දන්නවා ඒ ආශා කර පමණටම ඔහු ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ Tamanට අහිමි වෙනකොට, ඒ දේ Taman කැමති විදියට පාලනයෙන් ගිලිහෙනකොට තමන්ට දුක් විපාක විඳින්න සිද්ධ වෙන බව ඒ නුවණැති කෙනා දන්නවා. අන්න ඒ නිසා හෝ ටිකෙන් ටික මේ පංචකාම සම්පත්තියෙන් මිදෙන්නට උත්සාහයක් කරනවා. මේකට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. හෝ ටිකෙන් ටික පරිත්‍යාග සීලයේ ආදී පුහුණු කරගන්නවා. ඔව් යමක් තමා භුක්ති විඳීමට වඩා ඔහු විශ්වාසය තියන්නේ ඒ දේ වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් එහි ආනිසංසව දකිනවා. අත්තාන සුඛේති පීනේති කියපු විදිහට තමා සුවසේ ජීවිත ගත කරන අතරේදී මාතා පිතොන්න සුඛේති පීනේති මව්පියන්ව පෝෂණය කරනවා. ඒ වගේම පුත දාරාණන් සුඛේති පීනේති දූ දරුවන් පෝෂණය කරනවා. දාසකම කරාණන් සුඛේති පීනේති ඔහු යටතේ වැඩ කරන දැසි දාස කම්කරුවන් ඉන්නවා නම් ඔවුන්ව සතුටටපත් කරනවා. ඔවුන් වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කරනවා. යහළු මිත්‍රයන් වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කරනවා. ඒ වගේම පුණ්‍යශේසර විසේ ශ්‍රමණ බ්‍රාහ්මණ විසේහි ඔහු ටිකෙන් ටික තමා සාන්තක දේවල් අත්හරිනවා. මේකෙන් තමා ඒ දේකට තියෙන දැඩි ආශාවෙන් ටිකෙන් ටික තමන්ට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම ගිහිල්ලා හෝ අව්‍යාපාද සංකප්ප වෙනත් කෙනෙක් පිළිබඳව තියෙන අමනාපය ද්වේෂය ටිකෙන් ටික අඩු කරගන්නවා. අභිහිංසා සංකප්ප වෙනත් කෙනෙක් හිංසාවට පත් කරන්න ඕන කියන හැඟීම ටිකෙන් ටික අඩු කරගන්නවා. සම්මාදිටියෙන් පස්සේ පෙනුතුණ ඊළඟට ඇතිවන විශාල පරිවර්තනය තමයි මොකද්ද? සම්මා සංකල්පවලින් හටගන්නා වූ මෛත්‍රී සිතුවිල්ල කියන එක. පෙනුතුණ මේ ආරස්සංග මාර්ගයේ කරුණ ගැන හොඳ අවධානයෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යන්තං සන්තං පද අභිසමෙච්ච සම්බේ සත්ත භවන්ත සුඛිතත්තා කියලා කාරණය. කිසියම් ශාන්ත පදයක් කැමති නම් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනැත්තා විසින් සිදු කර යුතු ප්‍රධානතම දේ හැටියට සඳහන් කරන්නේ සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෙත්සිත වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එයි පින්නතුනි මේ තරම් අවධාරණය කරේ. සම්මාදිට්ඨියට එළඹෙච්ච කෙනා ඊළඟට ඍජුවම එළඹෙන ස්ථානය තමයි මෛත්‍රී භානාව කියන එක. ඔහු දන්නවා මේ ජීවිතයේහි සතුට සැනසීම නැති වෙන ප්‍රධාන දෙයක් තමයි හිතේ ද්වේෂය කියන කාරණය. අන්නේ ද්වේෂය දුරු කිරීම සඳහා හෝ ඍජුවම හේතු වන මෛත්‍රී භානාව පුහුණු කරනවා. අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපය දුරු කර ගැනීම සඳහා බුදු සාමය සඳහන් කරන සීලම ක්‍රම සිල්පෝ භාවිත කරනවා. මෙත්ත සූත්‍ර නමේ සූත්‍ර ගානක් බුදුදහම තුල තියෙනවා. විතක සන්ඨාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. හිතර ඇතිවන රාගාදී කෙලෙස් දහම් දුරු කරන මාවත. ඒ වගේම විශේෂයෙන් ආඝාත පටිවිණය කියලා සූත්‍රයක් තියෙනවා. ආඝාතය නැත්නම් දැඩි ද්වේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය දුරු කරන ක්‍රමය ගැන අනුශාසනාවක් කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් කායිකව වැරදි කරනවා නම් කල්පනා කරනවා කායික අඩුපාඩු තියුණාත් ඔය වාචික හොඳ දේවල් කරනවා කියලා ඔහුගේ හොඳ පැත්ත ගැන හිතලා යමන අපි දුරු කරගන්න කියලා. යම්කිසි කෙනෙක් වාචික වරදක් කරනවා නම් වචනෙන් වැරදි වචන කතා කළා ඔහු කායික හොඳ කෙනෙක් කියලා හිතලා ඔහුගේ අර කායික හොඳ පැත්ත ගැන හිතලාමන අපේ දුරු කරගන්න කියලා. යම් කිසි කෙනෙක් කායිකවත් වාචිකවත් වැරදි කළා කිසියම් කෙනෙක් මානසිකව කලින් කාට හොඳ සිතුවිලි වෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඔහුගේ මානසික සිතුවිලි පැත්තේ සුබ පැත්ත සඳහන් කළා මෙනෙහි කළා ආඝාතය දුරු කරන්න පටිවිණය කරන්න කියලා. යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් සිතින් කියන තුන්දොරිම වැරදි කරනවා නම් ඒ කෙනා ගැන හිතන්නේ නැත්නම් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන කෙනෙක් කියලා හිතලා අනුකම්පාව ඇති කරගෙන එයා ගැන මෛත්‍රිය ඇති කරගන්න කියලා. ඊළඟ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කයනොත් වචනනොත් සිතනොත් තුනේම හොඳ දේවල් කරනවා නම් ඒ තැනැත්තා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන යහපත් කෙනෙක් කියලා හිතලා ඔහු ගැන මෛත්‍රිය හටගන්න කියලා. මෙන්න මේ විදිහට පින්නොතුනි විවිධ ක්‍රම බුදුහාමුදුරුවෝ මෛත්‍රිය දිනු කර ගැනීම නැත්නම් ද්වේෂය පාලනය කරන ආකාරය ගැන සඳහන් කළා. එහිදී ඒ නිසා යම් කිසි කෙනෙක් ජීවිතේ ලස්සන දකින කැමති නම් ජීවිතයේ සුවපත් භාවයේ මානසික සැනසීම බලාපොරොත්තු වෙනවා නම් සම්මා දිට්ඨියෙන් පස්සේ ඔහුගේ ජීවිතයේ සාර පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය තමයි ඔහු මෛත්‍රී භාවනා වඩන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. ඔබ ඇත්තටම සම්මා දිට්ඨියට පත් උනාද කියලා බලන එක සලකුණක් තමයි මෛත්‍රී භාවනාව කිරීම සඳහා ඔබ දිනකට ගත කරන කාලය. මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඇත්තටම ඔබ ශ්‍රද්ධාවන්තද? ඇත්තටම ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණය ඔබ අනුගමනය කරන්න සූදානම්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන ඔබ කොච්චර විශ්වාසය තියලා තියෙනවාද? ඒ අනුශාසනාවෙන් ඔබේ ජීවිතය පහන් කරගන්නට, ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්නට ඔබ කොච්චර උත්සාහයක් දරනවාද කියන කාරණය තීරණය කරන ප්‍රධානතම සාධකයක් මෛත්‍රී භාන වැඩිීමේ කාලපරාසය. පින්තුනි, මේ මෙස් සිටවිල්ල දිනු කිරීමත් එක්කම අපේ ජීවිතයේ විශාල වෙනසක් වෙනවා. ඒ මෙස් සිටවිල්ලේ බලයෙන් මේ මුළු ශරීර පද්ධතියම වෙනස් වෙලා ලොකු ශාරීරික පරිවර්තනයකුත් වෙනවා. ඒ අතර තමයි ඇසුරු කරන මනුෂ්‍යයන් පමණක් නෙවෙයි, අමනුෂ්‍යයන් දෙවියන් බ්‍රහ්මයන් ආදී අයට විතරක් නෙවෙයි, මේ ගහකොළ සතාසිව පාවටත් ඔබ වඩනේ මෛත්‍රී ආනිසංස ඒ ආකල්පේ විහිදිලා යනවා. ඔබේ ශරීරයේ තියෙන ඕරා එක ඒ ආලෝකයේ ටිකෙන් ටික වැඩි වෙනවා. ඒත් ඒක අපි කරන හැම දෙයක්ම මෛත්‍රී පාදක කරන උත්සාහ කරනවා. මෙන්න මේ සම්මා සංකල්පයේ තුල ජනිත කරගන්නා වූ මෙස් සිටිවිල්ල පිළිබඳව ධර්මයේ සඳහන් කරන්නේ ලෞකික වශයෙන් කෙනෙකුට වඩන්න පුළුවන් ඉහළම කුසලයේ විදිහට සඳහන් කරන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව සඳහන් කරනවා අප සිදු කරන සියලුම කුසල කර්ම වලට වඩා ලෞකික මෛත්‍රී වැඩි ඥානසංස වැඩි කියලා. ඒ නිසා ඉරියව්වක ඉඳලා සීල සත්ත්වෝ සුවපත්ත්වා ආදී මේ සිතිවිල්ල දිනු කරන්න. ඉඳගෙන පුරුදු කරන මේ සිතිවිල්ල අපට ටිකෙන් ටික ඇවිදිනකොට, හිටගෙන සිටිනකොට, ඉඳගෙන සිටිනකොට, සැතපෙනකොට මේ හතර ඉරියව්වෙන් අපි කරන්න මට්ටමට අපේ ජීවිතේ වෙනස් වෙනවා. මේකට කියනවා බ්‍රහ්ම විහාරයක් කියලා. මනුස්ස ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම ලෝකයේ සුවය දකින කැමති නම් මහා බ්‍රහ්මයේ බඹවරුන් විදියට බ්‍රහ්මයන් විදියට ජීවත් වෙන කැමති නම් ඊට මාවත විදියට බුදුහම දේශනා කළේ මෛත්‍රිය වඩන්න, සම්මා සංකල්පයේ දිනු කරන්න කියන කාරණේ. සම්මා සංකල්පයේ දිනු කිරීමත් එක්කම ඊළඟට මේ මානසික පරිවර්තනයත් එක්කම තමන්ගේ වචනේ නිවැරදි වෙනවා, සම්මා වාචා වෙනවා. යම්කිසි කෙනෙක් කතාව භාෂාව භාවිත කරන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් එයා කොයිතරම් දුරට මෛත්‍රිය දිනු කරපු කෙනෙක්ද කියලා. ඔබටම ඔබේ ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන්. ඔබ වචන කතා කරද්දී කොයිතරම් දුරට අනිත් කෙනාට යහපතක් වෙන විදියට අනිත් කෙනා කෙරෙහි මෛත්‍රිය සහගතව අනිත් කෙනාගේ දියුණුව අපේක්ෂාවෙන් අන් අය වරදින් මිදවීමේ අදහසින් කොයිතරම් කටයුතු කරනවද? උදේක යම් කිසි කෙනෙකුගේ වරදකට ඔහු යටපත් කිරීම මානක් නෙවෙයි. ඒ වරදින් ඔහු නගා සිටවන්න, වරදින් මුදවන්නට, වරද නිවැරදි කරගන්නට ඒ දෙස කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්ට ඔබේ සිත කොයිතරම් හුරු පුරුදු වෙලා තියෙනවාද කියලා ඔබ බලන ප්‍රධානතම සාධකය තමයි මෛත්‍රිය කියන කාරණය. අන්නේ මෛත්‍රියේ ප්‍රකට වෙන ප්‍රධානතම ස්ථානයක් විදියට සම්මා වාචාව සඳහන් කරන්න පුළුවන් යහපත් වචන භාවිත කිරීම. ඒ අනුව පින්වත්නි, අප මේ සාකච්ඡා කළේ බුදුදහමේ සඳහන් වන ප්‍රධානතම කාරණයක් වන සම්මාදිටිය පිළිබඳව. යම්කිසි කෙනෙක් බුදුදහම සංඝ කියන තෙරුවන කෙරෙහි යම්කිසි විශ්වාසයක් ඇති වුණා නම් එපමණට ඒ තැනැත්තා සද්ධා ජාත උපසංකමති කියන ආකාරයට ඔහු තෙරුවන වෙත එළඹෙනවා, සත්පුරුෂයන් වෙත එළඹෙනවා. ඒ සත්පුරුෂයන් වෙත එළඹිච්ච කෙනා ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කරනවා. උපසංකමේත්වා පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදාති කියපු ආකාරයට ඒ තැනැත්තා දේශවන් යොමු කළ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන තැනැත්තාට ඔහුට ලෝකය ගැන අවබෝධය ලැබෙනවා, විශේෂයෙන්ම කර්මය ගැන විශ්වාසය ඇති වෙනවා. ඒ කර්මය තමා දායාදවට ඇති කෙනෙක් කියලා එක තේරුම් ගන්නකොටම ඔහුගේ සංකල්ප වෙනස් වෙනවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප කියන මේ සංකල්ප වෙනස් වෙන ඔහුගේ. මෙන්න මේ වෙනස සමගම ඔහුගේ වචන වෙනස් වෙනවා, සම්මා වාචා ඇති වෙනවා. බොරු කීම, කේලම් කීම, කිස් වචන කීම, රළු පරුස වචන කීම කියන මෙන්න මේ මිච්ඡා වාචාවෙන් දුර වෙලා සම්මා වාචා ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පේනතුනි, ඔබ බුදුන් සරණ ගිහිපු ශ්‍රාවකයෙක් නම් ඔබට ඇත්තටම සම්මාදිටිය කිසියම් පමණකට හරි තියෙනවා නම් ඔබ නිතර මෙනෙහි කළ යුතු කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? ඔබ සම්මාදිටියෙන් ඉන කෙනෙක්ද කියලා ඔබ ගැනම බලන්නට ඕන. ඒ ඔබ ගැන බලන්නට බාහිරට පෙනෙන එක ප්‍රකට සාධකයක් තමයි ඔබේ වචනය ඔබ භාවිත කරන ආකාරය. මෙහිදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. වචනයක් කතා කරද්දී පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් කතා කරනකොට නැවත නැවතත් හිතන්නේ මේ වචනයෙන් තමන්ට අනුන්ට යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ කියන එක නිතර නිතර බලලා ඒ වචනේ පිට කරන්න කියලා. ඇයි තමන්ගේ අයහපත් වචන පිට වුණොත් තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන්නේ. විශේෂයෙන්ම තමන්ට තමන්ගේ ජීවිතය පසුතැවිලි ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි වැරදි වචන තමන්ගේ වචනෙන් පිටවීම, ඒ තුළින් අනිත් අයගේ සිත රිදීම. ඒ නිසා ඒ තැනැත්තා සම්මා දිට්ඨියේ පමණට සම්මා සංකල්පයේ දිනු වෙනවා. සම්මා සංකල්පයේ දිනු වෙන පමණට ඒ තැනැත්තාගේ වචනේ නිවැරදි වෙනවා. සම්මා කම්මන්ත ඊළඟට ඇති වෙන කාරණේ තමයි ඒ තැනැත්තාගේ කටයුතු කයින් කරන දේවල් නිවැරදි වෙනවා. ඒ තැනැත්තා ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම කියන මෙන්න මේ කායික වැරදි වලින් හැකි තාක් දුරින් නිදහස් වෙලා ඔහු කායිකව නිවැරදිතාවය රැක ගන්නට උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? වෙනත් කෙනෙක් කෙරෙහි තියෙන දඬ බය නිසාවත්, නීතියට තියෙන බය නිසාවත් නෙවෙයි පින්නතුනි. වැරදි දෙයක් තියා ඔහු අපාය බිය නිසාවත් නෙවෙයි මේ දෙන් වළකින්නේ. ඔහු දන්නා මේ ජීවිත කාලය තුළදීම මේ දෙයින් තමන්ට අයහපතක් වෙනවා. මේ වැරදි මිච්ඡා කම්මතය තුළින් තමන්ට දුක් විපාක විඳින සිදු වෙන බව තමන් දන්නවා. ඇයි ඔහු බුදුහාඳුරන්ගේ වචන විශ්වාස කරන ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා ඔහු සම්මා කම්මන්තේ විදියට කායිකව කරන වැරදි වලින් දුර වෙනවා, ප්‍රාණඝාතයෙන් දුර වෙනවා, සොරකම් කිරීමෙන් දුර වෙනවා, වැරදි කාම සේවයෙන්දී වෙන් වෙනවා. සම්මා ආජීවය මේ තැනැත්තා දිවි පැවැත්ම සඳහා කරන දේ ඊටාම නිවැරදි වෙනවා. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියපු ආකාරයට වැරදි දිවි පැවැත්මෙන් වෙන් වෙලා ඊටාම නිවැරදිව ඔහු තමාගේ ජීවනෝපාය සකසා ගන්නවා. තිනුතුනි මේ තැනැත්තා හැම දෙයක්ම කරන්නේ මානසික සුවය බලාපොරොත්තු වෙමින්. ඔහු දන්න ඔහුට තියෙන ලොකුම සහනය, ලොකුම සැනසීම මානසික සුවය කියන කාරණේ ඔහු දන්නවා. අන්න ඒ නිසා මේ තැනැත්තා කුමක්ද කරන්නේ? මේ තැනැත්තා ඇතැම් විට රැකියාවෙන් වැටුප අඩු වුණත් ඔහු නිතරම තෝරා ගන්නේ දැහැම රැකියාව. ඇතැම් විට රැකියාව තුළින් ඔහු පින්කම් කරන්න අවස්ථාවක් කරගන්නවා. මේක තමයි සම්මා ජීවයේ තියෙන ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි, තැනැත්තා මහන්සිලා හරි අඹ කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, බාහබල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මකේහි ධම්මලද්දේහි කියලා කාරණයක්. දහඩියම ගුරු වගුරුවල දෑතේ වීරියෙන් ධර්මිකෝ උපරිම වස්තු උපයනවා. අන්නේ උපයන ඔහුගේ නිර්ණායකය වෙන්නේ, ඔහුගේ මිනුම් දණ්ඩ වෙන්නේ ධම්මකේහි ධම්මලද්දේහි කියන කාරණය. මස් මාස වේලදාමෙන් වැළකීලා, විෂ ද්‍රව්‍ය වේලදාමෙන් වැළකීලා, අවියවද වලින් වෙන්වීමෙන් වැළකීලා, අවියවද වලින් වේලදාමෙන් වෙන් වෙලා, මෙන්න මේ වැරදි වේලදාම් වලින් දුරු වෙලා රැකියාවක් කළා. දැහැම රැකියාවක හෝ ඒ තැනැත්තා නියුක්ත වෙනවා. පිනුතුනි මේත් එක තමන්ගේ දිවි පැවැත්ම ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. බුදුන් සරණ කියපු ශ්‍රාවකයන් විදිහට මම කොයිතරම් නිවැරදි රැකියාවක්ද කරන්නේ කියන එක ගැන, ඒ රැකියාවෙන් ලෝකෙට කොච්චර යහපතක් වෙනවද කියන කෝ ඒකේ පින්කමක් විදියට මම කරන්න දක්ෂ වෙනවා. සම්මා ජීවේ, සම්මා වායාම, යහපත් උත්සාහය. ඔහු අකුසලලි මෙදැනටත් කුසල දිනු කර ගන්නටත් නිතර උත්සාහ කරනවා. දැන් මේ තැනත්තා දාන ඔහුට තියෙන වටිනාම දේ සිත ඉතාම ලස්සන මලක් වගේ නිතරම තියාගන්නවා. ඒ ලස්සන හිතට අපිරිසුදු දේවල් එන දෙන්නේ නැහැ. අකුසල සිතුවිල්ලක් එනකොටම ඔහු ඒක දුරු කරගන්නවා. උපන් අකුසලය දුරු කරගන්නවා, නූපන් අකුසල ඔහු එන දෙන්නේ නැහැ. ඒ වගේම නූපන් කුසලය ඔහු ඇති කරගන්න උත්සාහ කරනවා, උපන් කුසලය තවත් දිනු කරගන්න උත්සාහ කරනවා. මේකට කියන්නේ සම්මා වායාමයි කියලා. ඔහු හැකි තාක් දුරට දානය පුරුදු කරනවා, පරිත්‍යාග සීලයේ පුරුදු කරනවා, සිල්වත් බව පුරුදු කරනවා, මෛත්‍රිය දිනු කරනවා. ඒ තුලින් එන්නේ නැම අකුසල පැත්ත උඩ කර ගන්නවා. ඊළංකාරණය තමයි සම්මා සතිය යහපත් ලෙස සමාගයේ සිහිය පිහිටුවා ගන්නවා. මෙතන ඉඳන් තමයි තවත් වේගවත් සමාගයේ මේ ආධ්‍යාත්මික ගමනම ගියන්නේ. ඔහු නිතරම සමත කමඨහනක හිත ඒකරාශී කර ගන්නවා. මෛත්‍රී සිතුවෙල්ල නැත්තම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, එහෙම නැත්තම් ඡාගානුස්සතිය, ආනාපානසතිය, මේ වගේ කමඨහනක් භාවිත කරමින් ඔහු සිහිය දිනු කරගන්නවා. නැත්තම් කයේ කයනුව බලමින් ඉන්නවා. සිතේ සිතනුව බලමින් ඉන්නවා. වේදනාවෙහි වේදනානුව බලමින් ඉන්නවා. සිතවිලි වල සිතවිලි අනුව බලමින් ඉන්නවා. මෙන්න මෙහෙම සතිය සිහිය ටික කලක් දිනු කරනකොට ඒ සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඔහුගේ සමාධිය සිතේ එකඟ බව දිනු වෙනවා. ඒකට කියනවා සම්මා සමාධිය කියලා. පින්නතුනි මේ අප සඳහන් කළේ සම්මාදිට්ඨියේ මුල් පියවර වන කම්මසගත සම්මාදිට්ඨිය. එහෙමත් නැත්නම් බහගතුන් වහන්සේ සඳහන් කරපු අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපාක්කා කියන කාරණය. ලෞකික කුසලයේ ගැන නැත්නම් පුණ්‍ය විපාක ගැන උපදි සම්පත් ලබා දෙන කම්මසගත සම්මාදිට්ඨිය ගැන අප මේ සඳහන් කළේ. අන්නේ කම්මසගත සම්මාදිට්ඨියට සම්බන්ධ වූ මේ සම්මාදිට්ඨිය අපි වඩනකොට අපේ ජීවිතයේ සිදුවන පරිවර්තනය ගැන අපි මේ සඳහන් කළේ. මෙහි ප්‍රතිඵල විදියට පිනුතුනි අපට ජීවිතයේ ලැබෙනවා සතුට ලබන්න ඕන ක්‍රමය මොකද්ද කියලා. ඔහු දන්නව වඩාත්ම සතුට තියෙන්නේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත පැවතීම මත කියන කාරණේ දන්නවා. එහෙදී ඔහු මොකද කරන්නේ? ඔහු හුදෙක් සාමාන්‍යයෙන් දාන සීල දෙකෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඔහු ඊට වඩා දෙයක් ජීවිතේට එනවා. දන් දීමනොත් සිල්වත් වීමනොත් අපට කුසලයක් සිද්ධ වෙනවා. ඒ ගැන හිතන කොට සතුටක්. නමුත් ඔහු ඊටත් වඩා යොමු වෙන්නේ භාවනාවට. භාවනාව ක්‍රම 40කට සමත භාවනා බුදුදහමේ දේශනා කරනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරයේ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය මේ ආදී වශයෙන් කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. මෙන්න මේ ගැන දැන් මේ තැනැත්තා ටිකෙන් ටික අවධානය යොමු කරනවා. මුලදී මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවක් පවත්වලා දානමෙතෙන් කම සිදු කරගත්තු කෙනා. දැන් එතනින් නවතින්නේ නැහැ. මේ තැනැත්තයක වඩාත්ම දියුණු කරනවා, පුළුල් කරනවා. කොහොමද ඒක කරන්නේ? ඔහුට ඒ බුද්ධ පූජාව බුද්ධානුස්සති භාවනා කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සතුව තිමිච්චේ බුදුගුණය කෙනෙක් සිහි කරනවා. මා සරණ ගිය මගේ බුදුහාමුදුරෝ අරහන් ගුණේ යුක්තයි, සම්මා සම්බුද්දයි, විද්‍යාචරණ සම්පන්නයි ආදී වශයෙන් අන්නේ බුදුගුණ සිහිපත් කරනට ඔහුගේ අර බුද්ධ පූජාව බුද්ධානුස්සති භාවනාවක් බවට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව සිදු කරනකොට මම මේ දානයක් දෙනවා කියන හැඟීමට වඩාත් ඉහළින් ඒතනත්තා බුද්ධ පූජා පූජා කරන හැම වෙලාවෙම බුදුගුණය සිහිපත් කරන්නේ. එක බුදුගුණයක් හරි දිගටම අඛණ්ඩව සිහිපත් කරනවා. ඔබ ඊටාම කැමති බුදුගුණයක් සිහිපත් කරගන්න. අරහන් ගුණය වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධ ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්. මෙන්න මේ එක බුදුගුණයක් තුළ හරි හිත පිහිටුවා ගනිමින් අඛණ්ඩව ඔබ මේ බුද්ධ පූජාව යෙදෙනවා නම් ඒක හුදෙක් දානයක් පමණක් නෙවෙයි. ඒක බුද්ධානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ගුණ සීකර කර ඒක අහන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ස්වකහාතයි. මුලමෑදාගේ මැනවින් දේශනා කරපු ධහමක් මේක. ඒක සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලයේ මානසංශ ලැබෙනවා. අකාලිකයි. ඒ ධහම වඩාත්ම ඉක්මනින් ආනිසංශ ලැබෙනවා කියන මෙන්න මේ ධහම් ගුණ සීපත් කරන්න පුළුවන් නම් ඒක පිනොතනි ධම්මානුස්සතිය බවට පත් කරගන්න පුළුවන්. ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීම හුදෙක් ධර්ම ශ්‍රවණය කිරීමේ පුණ්‍ය කර්ම විතරක් නෙවෙයි. ඒක ධම්මානුස්සති භාවනාව බවට පත් කරගෙන එතනින් නොනවති ඔබ ඔබ ධර්මයේ දන ඉතාම ගැඹුරු කාරණා මෙනෙහි කරමින් ඔබ ධර්මය අහනවා නම් ඒක ධර්ම ශ්‍රවණයත් ධම්මානුස්සතියත් ඉක්මවල ගිහිපෝ ඒක ධම්ම විජය සම්බොජ්ජංගයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට සම්මාදිට්ඨිය ලැබුණු පමණට ඔබ දක්ෂ වෙනවා මේ ධහමගේ ඉදිරියට යන්නට. යන සංඝානුස්සති භාවනාව. අපි ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරලා සංඝසතු දානමේ තියෙන කමයානි සංස ලබා ගන්නා ගමන් එතනින් නොනවතී පිනොතින අපට පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි ආදී වශයෙන් මේ සංඝ ගුණ සිහිපත් කරන්න. අංජලි කරණීයයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සේ ස්වාමීන් වහන්සේලා ලෝකික අනුත්තර පින්කෙත මේ එක සංඝ ගුණයක් හරි සිහිපත් කරමින් ඔබට දානේ පූජා කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහනකොට මේ සංඝගුණ සිහි කර කර ඔබට බණ අහන්න පුළුවන් නම් ඒක පින්වතුනි සංඝානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඔබ දීපු දානයක් ගැන සිහි කරන්න. ඔබ තමන්ගේ අමතර සාතර සලකපු පින්වතුන් මෙතන ඉන්නවා. දුගී මගේ යාචක ආදීන්ට සලකපු අය ඉන්නවා. ලෙඩවෙච්චට උපස්ථාන කරපු අය ඉන්නවා. ඒ වගේම පූජනීය උතුමන්ට පුද පූජා පවත්වපු අය ඉන්නවා. මහා සංග්‍රහති වෙනුවෙන් සංඝසතු දානමේ පින්කම් කරපු අය ඔබ. කඨින පුණ්‍ය කර්ම කරපු අය. සංඝවාස පූජා කරපු අය. අන්නේ ඔබ කළා වූ දානයක් ඔබේ හිතට හොඳටම වැටහෙන ප්‍රකට වෙන දානමේ පින්කම ගැන නිතර සිහි කරන්න. අන්න ඒ දානයමය සිතුවිල්ල ඔබට පුළුවන් ඡාගානොසති බහනම් බවට පත් කරගන්න. මම මේ වගේ දානමය පින්කමක් කළා කියලා අන්නේ පින්කමේ ආනිසංස දැක දැක ඔබට පුළුවන් ඒක සමත කමඨහනක් විදිහට වඩලා මේ සම්මා සමාධියේ මට්ටමට දිනු කරගන්න. ඒ විතරක් නෙවෙයි ඔබ සමාදන් වෙලෙන සීලය ගැන නිතර හිතන්න. මං ජීවිත කාලේ මෙන්න මේ වගේ වැරදි වලින් මං නිදහස් වුණා. නැත්තම් මෙන්න මේ කාලෙන් පස්සේ මම මේ වැරදි කළේ නැහැ. නැත්තම් මං අද දින මං හොඳට පංචශීල ආරක්ෂා කළා. අද දින මං හොඳට අටශීල සමාදන් වෙලා ඉන්නේ. මං දසශීල ආරක්ෂා කළා. මෙන්න මේ තමා රකින සීලය ගැන හොඳට සිහිපත් කරලා පින්නතුනේ ඒ සීලේ ආනිසංස දකින්න. ඒ දකින මොහොත හුදෙක් සීලයක් පමණක් නෙවෙයි. ඒක සීලානුසති භාවනාවක් වෙනවා. එපමණක් නෙවෙයි මේ පින්නතුන් දෙවියන් උදෙසා පුද පූජා කරනවා. ආමාශයෙන් ඔබ දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන පින්කමක් කළා. අන්න ඒ වෙලාවේදී පින්නතුනේ ඔබට හුඟක් හුදෙක් පුණ්‍යානුමෝදනාව පමණක් නෙවෙයි. ඔබට පුළුවන් ඒක දේවතානුස්සති භාවනාව බවට පත් කරගන්න. කෙනෙක් දිවි ලෝකෙට යන්නේ දෙවියන් වහන්සේ නිපදෙන්නේ නිකන් නෙවෙයි. දාන ආදී පින් දහම් කළා. අමර සාත්‍ර සලකලා. බොරු කීම් කේලම් කීමෙන් ආදීන් වැළකීලා. දැඩි ලෝභය දුරු කළා. සිල්වන්ත ජීවිත ගත කළා. මෙන්න මේ ආනිසංසවල ප්‍රතිඵල විදියට දිවි ලෝකෙ උපදින ඒ දෙවියන්ගේ ගුණ ගැන සිහි කරන්න. ඒ ගුණ සිහි කිරීම දේවතානුස්සති භාවනාව බවට පත් වෙනවා. මේ වගේ ගිහිල්ලා පින්නතුනේ අපට පුළුවන් වඩාත්ම ඉහළ ආනිසංසදායි වෙන භාවනා විදියට මෛත්‍රී භාවනා වඩන්න. ඔබයි මේ ස්ථානයේ පටන් මේ ස්ථානයේ සිටින සීලම සත්‍යෝ සුවපත් වෙත්වා. මේ නගරය, මේ පළාත, මේ ප්‍රදේශය, මේ රට, මේ මහද්වීපය, මේ පෘථුවිය, මේ සෞරග්‍රහ මණ්ඩලය, මේ ගැලැක්සිය, මේ විශ්වය, මේ මුළු මහත් ලෝකය, ටිකෙන් ටික මුළු ලෝකෙටම ඔබේ මෙත් සිතිවිලි දහර ලෝකෙට පතුරවන්න පුළුවන්. පින්නතුනි බලන්න මේ සම්මා දිට්ඨිය කම්මසකතා සම්මා දිට්ඨියෙන් අපට යන්න පුළුවන් දුරයි මේ අපි සඳහන් කළේ. ඒ නිසා ඔබ කම්මසකතා සම්මා දිට්ඨියෙන් කොයිතරම් දුරට ඉදිරියට ගිහෙලද කියලා බලාගන්නේ මේ ආරෂ්ඨික මාර්ගය අනිත් අංග කොයිතරම් දුරට ඔබේ ජීවිතයෙන් සම්පූර්ණ වෙනවාද කියන කාරණය මත. මෙත් එක එන්නේ නම් ජීවිතයේ සතුට වැඩි වෙනවා. ජීවිතයට ආපු දුක් පීඩා ටිකෙන් ටික අඩු වෙනවා. එන්නේ නම් මානසික සුවය දිනු වෙනවා. ඒක ඔබේ ශරීරයට බලපානවා. ඒක ඔබ ළඟින් ඇසුරු කරන්නට දැනෙනවා. ඒක ගහට කොළට සතා සිව්පාවට ඒක දැනෙනවා. දෙවියන්ට අමනුෂ්‍යයන්ට ඒව දැනෙනවා. අනේ ශක්තිය නිසාම ඔබගේ මේ ජීවිතයේහි ඔබ බලාපොරොත්තු වන යහපත් බලාපොරොත්තු බොහොමයක් බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනට ඉටු කරගන්නට මේ කාරණාවට හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි මුලින්ම අපි ටික වේලාවක් අප ජීවිතයේ සිද්ධ කරපු යහපත් දේවල් සහ බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ අරමුණු සිහිපත් කරමින් අපි ටික වේලාවක් කිසියම් භාවනාවක් පුහුණු කරමු. අන්නේ භාවනාව තුළ අපේ හිත ඒකාත්මීය කරගන්නට උත්සාහ ගනිමු. ඒ ඇති කරගන්නා වූ සතිය සමාධිය අපේ ආධ්‍යාත්මික සුවේ දිනු කරගන්නටත් ඒ ඇති කරගන්නා වූ පුණ්‍ය ඵලය අනිත් ලෝක සත්‍යයන්ට අනුමෝදන් වන්නටත් විශේෂයෙන්ම අපට උදව්පකාර කළ මියගිය අපේ දෙමව්පියන් ඥාතීන් ගුරුවරුන් ඇතුළු ඒ සත්පුරුෂ ප්‍රජාවටත් මේ උතුම් කුසලයේ අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දැන් ටික වේලාවක් භාවනා කමඨාන් කීපයක් පුහුණු කරන්නට සූදානම් වන්නේ. එනිසා පින්නතුන් බොහොම සංවර සීලීව නිහඬව තැන්පත් වෙලා ඔබට පහසු ඉරියව්වක වාඩි වෙලා අපේ මේ කෙටි කාලයක් භාවන කමටහන් කිහිපයක් පුහුණු කරන්න සූදානම් වන්නේ. ඒ සඳහා ඔබගේ කය සූදානම් කරගන්න. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. ඔබගේ කකුල් දෙකේ දෙපා වලින්දලා හිස දක්වා වාඩි වී සිටින ඉරියව්ව ගැන මොහොතක් අවධානය යොමු කරන්න. හොඳට තමන් ඉරියව්ව ගැන සිහිපත් කරමින් ඔබ ඉන්නකොට ඔබට තේරෙනවා ශරීරයේ සිදුවන ක්‍රියාවලියක් ගැන. ඒ තමයි හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව කාරණේ ඔබට ප්‍රකට වෙන්න ගන්නවා. ඒත් එක්කම ඔබේ නාසය ආශ්‍රිතව සිහිය තියාගන්න. විවිධ අරමුණු කරා යන සිත අපි එක තැනකට අරගන්නවා. සතියෙන් පරිමකං උපට්ඨපෙත්වා කියපු ආකාරයට සිහි අභිමුඛ කොටගෙන මුහුණ නැත්තං නාසය මුඛය ආශ්‍රිතව අපි දැන් සිහිය තියාගෙන ඉන්නේ. සිත හොඳට නාසය ආශ්‍රිතව තියාගෙන අප දැන් සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීමට. මා සරණ ගිය මගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සතුව පැවතිච්ච ගුණාංග මා එකිනෙක දැන් සිහිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. ඔබ දැකපු බුදුරජාණන් වහන්සේගේ ඊටාම ප්‍රසන්න ප්‍රතිමාවක් පින්තූරයක් සිහිපත් කරගන්න. මා සරණ ගිය මගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ දැන් මා ඉදිරි පිට වැඩ සිටිනවා. මා උන්වහන්සේගේ ඒ ගුණය අනුව ගිය සිහිය පුහුණු කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වී රහසින්වත් කිසිදු පාපයක් නොකොට ලෝවැසියන්ගේ සියලු පුද පූජාවන්ට සුදුසෙක් වුණා. එනිසා උන්වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ නිසා අපි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වුණා. සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී 15 චර්ණ ධර්ම වලින් උන්වහන්සේ යුක්ත වුණා. මේ ගුණාංග නිසා තුන් වහන්සේට විජ්ජාචරණ සම්පන්න කියලා කියනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ මාගේ ස්වාමී වූ භාගතුන් වහන්සේ ඊතාම සංයත සීලයේ ගමන් විලාසයෙන් යුක්ත වුණා. උන්වහන්සේ ඊතාම ප්‍රසන්න වචන කතා කළා. මේ නිසා උන්වහන්සේට අපි සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ මාගේ ස්වාමියෝ බුදු පියාණන් වහන්සේ කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මේ තුන් ලෝකය නැත්නම් සත්වලෝක, සංස්කාරලෝක, අවකාශලෝක කියන මේ ත්‍රිවිධ ලෝකය අතිඹලක්සේ මැනවින් පසක් කළා. ඒ නිසා අපි උන්වහන්සේට ලෝකවිදෝ කියලා කියනවා. ලෝකවිදෝ ලෝකවිදෝ ලෝකවිදෝ බුදු පියාණන් වහන්සේ ලොව සිටි තාම සැඩපරුසු පුද්ගලයන් උන්වහන්සේගේ කරුණාව නැමැති මෙද්දිය දහරින් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. ඒ නිසා උන්වහන්සේට අපි අනුත්තර පුරිස ධම්ම සාරතිය කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට උතුම් සාස්ත්‍රවරයන් වුණා. ඒ නිසා උන්වහන්සේට අපි සත්තහා දේව මනුස්සානං කියලා කියනවා. සත්තහා දේව මනුස්සානම් සත්තහා දේව මනුස්සානම් සත්තහා දේව මනුස්සානම් බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාගේ අවබෝධය සඳහා දේශනා කළා. බුද්ධෝහම් බෝධිසාමි කියපු ආකාරයට උන්වහන්සේ ලබාගත් අවබෝධය ලෝකයාට දීම සඳහා දේශනා ප්‍රාතිහාරයෙන් ලෝට අනුශාසනා කළා. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදු පියාණන් වහන්සේ මෙලොව හිටිය භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ බවට පත් වුණා. රාග ද්වේෂ මෝහ දුරු කළා. මේ නිසා උන්වහන්සේට අපි භගවා කියලා කියනවා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා භගවා භගවා හොඳයි පින්නතුනි, ඔබට ලැබෙන විවේකය අනුව ඔබේ කැමැත්ත පරිදි ඔබට මේ විදිහට බුද්ධානුස්සතිය වඩලා ඔබේ හිත සමාධිමත් කරගන්නට පුළුවන්. සමාධිත්වයෙන් යුක්තව සම්මා සංකල්පාදී අනිත්‍යංග සම්පූර්ණ කරගැනීමට ඒ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් අපට ලැබෙන ඉහළම ආනිසංසය තමයි සම්මා සමාධිය තුළ වැඩි වේලාවක් හිත එකඟ කරගන්නට අපි දක්ෂ වෙනවා. ඒකෙන් අපට ප්‍රකට වෙනවා අපි කොයිතරම් දුරට මානසික සුවයෙන් ඉනවාද කියන කාරණය. ඊළඟට අපි තවත් භාවනා කමඨාන් කීපයක් ඉතාම කෙටියෙන් පුහුණු කරනවා. මේ කෙටියෙන් අපි පුහුණු කරන්නේ ඔබට ඔබේ ජීවිතයේහි ඔබට පුහුණු කිරීම සඳහා මඟ පෙන්වීමක් වශයෙන් පින්නතුන් දැනටමත් බොහෝ කමඨාන් පුරුදු කරන පින්නතුන් මෙතන ඉන්නවා. ඒ සඳහා ඔබට තවත් ඔබේ දැනුම දියුණු වීම සඳහා ධෛර්යයක් ඇති කරලන්නටයි මේ අපේ උත්සාහය දරන්නේ. අපි ටික වේලාවක් ධම්මානුසති භාවනා වඩමු. ධර්මයේ ස්වාඛාතයි, මනවින් දේශනා කරපු ධර්මයක්. සන්දිට්ඨිකයි, මේ ජීවිත කාලයේදීම සාන්දෘෂ්ටික වශයෙන් ආනිසංස ලැබෙනවා. අකාලිකයි, කල් නොයවා ආනිසංස ලැබෙනවා. ඒහි පස්සිකෝ එන්න බලන්න කියලා කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. ඕපනයිකෝ ඒ දාම තමන්ගේ ජීවිතයට පමුණුවාගෙන ආනිසංස දකින්නට ඕන. පත්‍යස්සං වේදි සම්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක් මේක. සද්ධර්මයේ තියෙන මේ ගුණ 6ම හෝ එයින් කීපයක් ඔබට මෙනෙහි කරන්න පුළුවන්. අපි එක ගුණයක් මේ වෙලාවේ සිහිපත් කරමු. සිහිපත් කරමින් ධම්මානුස්සතිය භාවනාවත් වඩන්නට අප මේ සෝදානම් වන්නේ. ඒ සඳහා ඔබේ ශරීරය සෝදානම් කරගෙන අපි මේ සඳහා ටික වේලාවක් නියැලෙමු. භාගතුන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය ස්වාක්ඛාතයි. මනවින් දේශනා කරපු දහමක් ඒක. සද්ධර්මයේ මුල යහපත්, සීලය යහපත් වුණා. ඒ සද්ධර්මයේ මැද යහපත් සමාධිය. ඒ සද්ධර්මයේ අග වූ ප්‍රඥාව යහපත්. මුල මැද අග සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව යහපත් ආකාරයෙන් මැනවින් කේවල පරිපූර්ණව භාගතුන් වහන්සේ ලෝකයට දේශනා කළා. අනේ උතුම් ධර්මයේ මා මෙනෙහි කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ ජනිත වෙලා දන්ත ධාතුන් වහන්සේගේ පහස ලබා දුකෙන් පිරෙන ලෝකයා කෙරේ අපරිමිත කරුණාවෙන් දායාද කළ දෙව් මිනිසොන් නිවී සැනසී වදාළ ඒ උතුම් සද්ධර්මය ස්වාඛාතයි ස්වාඛාතයි ස්වාඛාතයි ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. හොඳයි, පින්වත්නි, ටික වේලාවක් සංඝානුසුද්ධි භාවනා වඩමු. බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ ආර්ය මහා සංඝරත්නය සුපටිපන්නෝ ගුණින් යුක්තයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මනා වූ පිළිවෙතට උන්වහන්සේ පිළිපැදලා සිටියේ. උන්වහන්සේ උජුපටිපන්නයි. උජුකෝ නාම සෝමග්ගෝ කියපු විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඍජු මාවතට පිළිපන් උත්තමයන් වහන්සේලා. ඥායපටිපන්නයි. අවබෝධය ලබා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා. සාමීචි පටිපන්නයි. ඉතාම ලස්සන වූ මාවතට ලෝකේ විසිතුරු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයට උන්වහන්සේලා ඉලිබල හිටියේ. ඒ ශ්‍රාවක සංඝරත්නය ආහුණෙයයි පාහුණෙයයි දුරින්දල උනක් ගෙනත් දෙන දේ පිළිගන්න සෝදානම් වුණා. ආගන්තුකයන් වෙනුවෙන් සෝදානම් කරපු ප්‍රණීත දේ පිළිගන්නට සුදුසන් වුණා. දක්ෂිනේයයි කම්පල අදහා දෙන දේ පිළිගන්නට සුදුසන් වුණා. අංජලි කරණීයයි දෑත බැඳ නමස්කාර කිරීමට සුදුසන් වුණා. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස උන්වහන්සේලා ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට උතුම්ම වූ පින්කෙත ශ්‍රේෂ්ඨ වූ පුණ්‍යශේස්ත්‍රේ බවට පත් වුණා. ඒ සංඝරත්නය මා මදක් මෙනෙහි කරනවා. ගිහිගේ සියලු සම්පත් අත්හැරලා මේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ධර්මයේ ඉගෙනගෙන එය පුහුණු කරමින් මේ නිර්මල බුදු දහම ලෝකයේහි බොහෝ කලයක් පවත්වන්නට ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන ඒ උත්තම මහා සංඝරුවන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ හොඳයි, සීනතුනි, අපි මේ වෙලාවේ ටික වේලාවක් අප දෑසින් දීපු දානයන් සිහිපත් කරන වෙලාව නැත්තං ඡාගානෝසති භාවනාව ටික වේලාවක් වඩන්නටයි සෝදානම් වන්නේ. මාමගේ ජීවිත කාලය තුළ නොයෙක් ආකාරයෙන් පරිත්‍යාගයන් වෙනත් අයට සිද්ධ කළා තියෙනවා. අම්මට තාත්තට සැලකීම, දුගී මගේ යාචකාදීන්ට උපකාර කිරීම, සිල්වත් ගුණවත් උතුමන්ට පුද සැලකිලි පැවැත්වීම, සම්බුදු පියාණන් වෙනුවෙන් සිදු කළ බුද්ධ පූජාව, මහා සංඝරත්න වෙනුවෙන් සිදු කළ සංඝසතු දානමය පින්කම්, කඨින පුණ්‍යෝත්සව, ආරාම පූජා, ආවාස පූජා, කුටි පූජා, මේ නොයෙක් ආකාරයේ පරිත්‍යාගයන් මා සිදු කළා. ඒ පින්කම් අතුරින් මට ඉතාම මැනවින් ප්‍රකට වෙන, මගේ හිත ඉතාම සිත්ගත් එක දානමය පින්කමක් මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අන්නේ පින්කම මේ මොහොතේ සිදු කරන පින්කමක් සේ හිතලා මා හොඳට ඒ පින්කම තුළ මගේ හිත සතිමත් කරගන්නවා, සමාධිමත් කරගන්නවා. නිර්ලෝභී හදවතින් ආත්මසුඛ පරිත්‍යාගයෙන් නිකලෙස් හැඟුමින් උතුම් පරිත්‍යාග ශීලීත්වයේ නැමැති ධහමේ පිහිටා බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුගමනය කිරීමක් වශයෙන් මා මේ දානමය පින්කම සිදු කළා. දානමයං පුඤ්ඤ කිරිය වත්තෝ, දානං භික්ඛවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං. පීති මුදාරං වින්දති දාතං, පීති මුදාරං වින්දති දාතං, පීති මුදාරං වින්දති දාතං. ඉතාම පීතුරු හදවතින් මා සිදු කළ මේ දානමය පින්කම මගේ හිතේ සුවපත් භාවය සඳහා, සමාධිමත් බව සඳහා හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දැන් මාටික වේලාවක් මෙත් සිතිවිල්ල භාවිත කරන්නට සෝදානම් වන්නේ. මා සිටින මේ ස්ථානයේ පටන් සියලු දිසාවෙහි සිටි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිත මා භාවිත කරනවා. ලොවේ සිටින බොහෝ දෙනා මගේ ජීවිතය සුවපත් කරගන්නට මට උපකාර කරපු අය. සසර ගමනේදී මගේ සමීපතම ඥාතීන් වියෝන් බොහෝ දෙනා මට උදව් උපකාර කරපු අය. බුදුන් සරණ ගිය ශ්‍රාවකයෙකුසේ මෙත් සිත දියුණු කරන සැදැහැවත් වූසෝකුසේ මා මෙත් සිතිවිල්ලෙන් ලෝකයාට සෙත් පතනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත්ත්වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා. හොඳයි පින්නතුනි, මේ උතුම් මෙස් සිටිවිල්ල ඔබට සියලු සත්‍යයන් අරමුණු කරගෙන කරන්න පුළුවන්. ඒවාගේම උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ආදී සතර දිසාව අරමුණු කරගෙනත් කරන්න පුළුවන්. ඒ සතර දිසාවට අමතරව උඩ යට කියලා ආකාරයට දිසා හයක් මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ දිසා හයටම තව දිසාවන් අනුදිසා හතරත් එකතු කරලා දස දිසා වශයෙන් වඩන්නත් පුළුවන්. ඒ වගේම සියලු මිනිස්සු, සියලු අනුමෝස්යන්, සියලු සත්‍යයන් ආදී වශයෙන් වඩන්න පුළුවන්. ඉන්න ප්‍රදේශ වශයෙන් ඔබේ ඉන්න නගරය, දිස්ත්‍රික්කය, ප්‍රදේශය, රට, මහද්වීපය, පෘථුවිය, සෞරග්‍රහ මණ්ඩලය, ගැලක්සිය, විශ්වය ආදී වශයෙන් ටිකෙන් ටික ව්‍යාප්ත කරන්නත් පුළුවන්. එහිදී ටිකෙන් ටික හිත සමාධිමත් වෙන්න වෙන ඔබට එක පුද්ගලයෙක් අරමුණු කරගෙන ඔබට වඩාත්ම හිත සමාධිමත් කරගන්නටත් පුළුවන්. ඒ සමාධිමත් වන හිතෙන් වඩාත්ම තමාගේ කුසල ඉහළට දිනු කරගන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මේ වෙලාවේ කමඨහන් කීපයක් පුරුදු පුහුණු කළා. මේ සියලක්ම අපි සඳහන් කළේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා සම්මා සංකප්පාදී අංග සම්පූර්ණ වෙලා සම්මා සමාධිය දක්වා දියුණු කරන මාර්ගය. මේ ආනිසංස විදියට අපට කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරලා අපට කිසියම් විදියක මානසික සුවයක් ලබා ගන්න පුළුවන්. එය මේ මිනිස් ලෝකයෙන් ලබන සුවයටත් වඩා දෙව්ලොව ලබන සක්විති පදවියට වඩා ඉහළ සෝයක් විදියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා. කිසියම් කෙනෙක් සමත භාවනා කමඨහනකින් හිත එකඟ කරගන්න දක්ෂනෝතින් ඒ තැනැත්තා මේ මිනිස් ලොව සැපතටත් වඩා දෙව්ලොව සැපතටත් වඩා ඉක්මවල ගිහිල්ලා ඔහුට පුළුවන්කම තියෙනවා බඹසුව සෝය, බඹලොව සෝය මිනිස් ලොව දියත් විඳින්න. ඉතින් එවැනි උතුම් දහමක් අපට ලැබුණේ කම්මසකතා සමාධියට ඉහළම ප්‍රතිඵලය මේ ඔස්සේ දිනු වෙන ගමන් අපි මදකින් හෝ කල්පනා කරලා බලන්න වටිනවා. බුදුහාමුදුරුවෝ වඩාත්ම අගය කළ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන කාරණය. මෙන්න මෙතනින් තමයි සැබෑ ලෙසම අපි සම්බුදු සසුනෙන් ප්‍රතිඵල ගත්තාද කියන කාරණය තීරණය වෙන්නේ. පින්නතුනි, හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය. අපි මේ වෙලාවේ ඇසට රූපයක් දකිනවා නම් ඒ රූපය දකින අවස්ථාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න එක. අපි ඇසට රූපයක් දකිනවා නම් ඒ දකින වෙලාවේ බාහිරට අපි නැඹුරු වෙලා නම් ඉන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය අපි අවිද්‍යාවෙන් ඇති දෙයක් හැටියට අරගෙන ඒ අවිද්‍යාව නිසා සංඛාර, විඥාන, නාම රූප, සලආයතන ආදී අංග සම්පූර්ණ වෙලා අපේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්න අවස්ථාව. මේක තමයි පටිච්චසමුප්පාදයේ අනුලෝම ක්‍රමය. මේක තමයි සංසාර චක්‍රයේ යන ස්වභාවය. මේ තුල අවිද්‍යාවේ ඉන්නකන් අපට එකතකින් අපුඤ්ඤා විසංඛාර රැස් වෙනවා. එයින් අපි මුදවගෙන අපට පුළුවන් පුඤ්ඤා විසංඛාර කරන්න, ආනිඤ්ඤා විසංඛාර සිදු කරන්න පුළුවන්. එහෙත් අපි තවදුරටත් සසර භවය තුල ඉන්නේ ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන් සංසාර චක්‍රයේ තවදුරටත් අපි රැඳෙනවා. මෙන්න මේ ගමන මඟ හාස්වාසියම වෙනස් කරන්න මාර්ගය බුදුහාම දේශනා කළා. අපි ඇසට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේ මොහොතේ ඇසට රූපයක් දකින්නේ. ඇස රූපයට පතිත වෙන ස්පර්ශන මුල් අවස්ථාවේ අත්දැකීමක් තියෙනවා. නමුත් ඒක ඊටාම ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන වර්තමානයේ තුල අපට ඇස රූපේ චක්කු විඥානයේ තුල අපට දිගට මෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. බුදුහාම දේශනා කරනවා න පංචේ විඥානේහි කේනකි ධම්මා පටිවිජානාති කියලා. චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් අපට හඳුනා ගන්න බෑ. අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා දේශනා කළා. හුදේ ඉන්ද්‍රිය ආරමුණට පතිත වීම විතරයි වෙන්නේ. ඒ කාර්යය එතනින් නිමාටපත් වෙනවා. ඒ කාර්යය නිමා වෙලා අපි ඒක තේරුම් ගන්න අවස්ථාවේ දැන් ඔබේ ඉස්සරහා තියෙන මේ මොහොතේ රූපයක් හඳුනාගත්තත් ඔබ හඳුනාගන්නේ ඇසෙන්වත් චක්කු විඥාණයෙන්වත් නෙවෙයි. ඔබ හඳුනාගන්නේ ඒක ඒ දෙකම නිරුද්ධ වෙච්ච අවස්ථාවේ තියෙන මනෝ විඥාණය කියන එක තේරුම් ගන්න දක්ෂ වෙන්න. ඒ මනෝ විඥාණයෙන් රූපය හඳුනා ගන්නකොට ඒ රූපයේ තිබෙච්ච මුල් අවස්ථාවත් ඒ අවස්ථාව ඇසට පතිරුණේ ඇසත් චක්කු සම්පස්සියත් මේ අවස්ථා සියල්ලක් මේකවල ගිහපු තැනයි මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්න. මෙන්න මේ අවබෝධය තුළ දිට්ඨිය දිට්ඨමත්තා මට්ටමේ අපේ හිතේ පවත්වා ගන්න පුළුවන් නම් මේ ඇහැට මේ වෙලාවේ තියෙන රූපය පේනකොට ඒකේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා තියෙනවා කියලා දැක්කොත් එපමණට අපට අවිද්‍යා යත්වේ වාසයේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ නාම රූප නිරෝධ ආදී වශයෙන් පටිසම්පාදේහි පටිලෝම ප්‍රතිපදාව නැත්තම් ලෝකී උඩුගම් බලයන්ට අපට පුළුවන්කම තියෙනවා. මේක තමයි පටිසෝතගාමීන් නිපුණන් දුද්දසං අනුන් කියලා එදා ධර්මදේශනාව ආරම්භ කිරීමේදී බුදුහාරු දේශනා කරපු ලෝට සදහම් දෙරේ වයන්නට උන්වහන්සේ ආරම්භ කරමින් දේශනා කරපු ගාථාව. මෙන්න මේ අවබෝධය අපට තියෙනවා නම් පින්නොතින් අපි සම්මාදිට ඉඳගෙන සම්මා සංකල්ප ආදීන් පෝෂණය වෙලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන සීලෙන් පිරිසිදු වෙලා සම්මා වායාමෙන් උත්සාහ කරමින් සතර සතිපට්ඨානය තුල පිහිටලා සමාධිය දිනු කරගන්නා ගමන් ඒ සමාධිමත් වන හැම අවස්ථාවකදීම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, චක්කු සම්පස්සජා වේදන අනිත්‍ය ආදී වශයෙන් මේ නිරුද්ධ වෙච්ච අතීත ස්වභාවය ගැන අපි නෝනින් දකිනවා. ඒ නෝනින් දකින අපි තේරුම් ගන්නවා මේ හැම හේතුවකම ලක්ෂණය අහුත්වා සම්බුතං පෙර නොසිබී හටගෙන හුත්වා නබවිස්සති. ඒක නිරුද්ධ භාවයට පත් වෙනවා. ඒක අනාගතයට යන්නේ නැහැ. වර්තමානයේම හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා. ඇස හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන දෙයක්. රූපය හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන දෙයක්. චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සා වේදනා, රූප සංචේතන මේ ආදී ස්කන්ධ පංචකයම පෙරපස නොබේ හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ තුල උපරිම ලෙස සිහිය තියාගන්නයි බුදුහාමර අපට අනුශාසනා කළේ. කය කයනපස්සේ විරති කියපු විදියට කයේ කයනුව බලමින් වාසය කරන්න කිව්වේ මේ අවබෝධයට යන්න. කයනුව බලමින් ඉන්නකොට මේ කය ආහාරය නිසා හටගෙන ආහාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. වේදනාස් වේදනපස්සේ කියපු විදියට වේදනාවන් හිතබ දුක් උපේක්ෂාදී වේදනා ගැන තව දැනගෙන ඉන්නකොට ඒ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා දකිනවා. සිතේ චිත්තානුපස්සී විහෙරති කියපු විදිහට සිතේ චිතානුව බලමින් වාසය කරනකොට මේ සිත වේ නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයක් කියලා දකිනවා. නැච කිංචි ලෝකේ උපාදී යති. ලෝකේ කිසිවක් උපදි වශයෙන් ගන්න නැහැ. අනිස්සීසෝත විහෙරති කිසිම දෙයක් කොහොම ඇසුරු කරන්නේ නැහැ. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට සිතවිලි පිළිබඳව සංඥා චේතනා දෙක ගැන ඒ වගේම දන්නම ස්පර්ශ නිසා හටගත්තේ මේ ස්වභාවයන් ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව දකිනවා. ඔහු මේ විදියට යථාර්ථය තේරුම් ගන්න මොකද වෙන්නේ? ඕට ප්‍රකට වෙන ස්කන්ධ පංචකය. හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා අතීත කර්ම විපාක විදියට. ඒ විපාක අවස්ථාවේ මුල් ස්වභාවය පිරිසිදු දෙයක්. ඒක ප්‍රභාස්වර තත්වයක්. නමුත් මේ ප්‍රභාස්වර තත්වයේ නිස්සය අවබෝධ කර නොගත්තොත් අවිද්‍යා සාගතව නම් ඉන්නේ, අසති අමනසිකාරයෙන් නම් ඉන්නේ, අවිද්‍යාව තුළින් සංස්කාරාදිය ගොඩනැගිල සසරට යන බවත්. වර්තමානය තුළ උපරිම සිහින ඕනෙන් හිටියොත් ඒ හට ගන්නා වූ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිරෝධයක් බවට සංඛාර නිරෝධ විඥාන නිරෝධ ආදී නිරෝධ බවට යන කුලම් බව පිළිබඳ විශ්වාසයෙන් උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කරනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානති කීපෝ ආකාරයට අපි අර කම්මසකතා සමාධිත්‍යයෙන් සමතය ඇති කරගන්නේ වෙනත් දෙයකට නෙවෙයි. ඒ සමාධිමත් වෙච්ච සිතෙන් හරියට ජලාශයක් පිරිසිදුනාට පස්සේ ජලාශය යටතේ පතුලේ තියෙන කුඩා දේහෝ දකින්නට පුළුවන් විදියට ජලය පිරිසිදු වන්නාසේ අපේ හිත සතේ සමාධි තුළින් එක්තැන් කරනකොට හිත පිරිසිදු කරනකොට කාමච්ඡන්දාදී නීවරණ යටපත් වෙනකොට අපිට මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය වැටහෙනවා. ඒ ස්වභාවය තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? තමාට හැම මොහොතෙම නිර්මාණය වෙන රූපය ස්කන්ධ පංචකයක්. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. දකින්න මොකද්ද වෙන්නේ? ඔහු අනුත්පාද නිරෝධයට යනවා. බාහිර ලෝකයක් නිර්මාණය නොවනසේ ඔහු අභ්‍යන්තරයේ තුනම නිවෙන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පංච උපාදාන ස්කන්ධය අපචයට යනවා, වැයවීමට යනවා. මේක තමයි බාහිර නික්කේප කියලා කියන්නේ. බර බිම තිබීම කියලා එදා බාහිර සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කර මාවත මෙයයි. මෙලෙස උපරිම ලෙස අපි සිහියෙන් ඉන්න දක්ෂ වුණොතින් ඇස් කන ආසාද ඉන්ද්‍රිය වලට අරමුණු වන අරමුණු විඥාණයට බාර දෙනකොට අපේ සමාධි පඤ්ඤා දෙකෙන් නම් ඉන්නේ අපට දිත්තේ දිට්ඨමත් මට්ටමේ මේ ගනුදෙනුව නිමාටපත් කරගන්න පුළුවන්. එතකොට අපි නැවත සසරට නැවත භවයට නොයනසේ අභ්‍යන්තරයේම නිවන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වෙනටයි බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ දේශනා කළේ. ඉතින් පින්නතුනි, සම්මා දිට්ඨිය ලැබපු පමණටයි මේ දැනුම අපට ලැබෙන්නේ. මේ දැනුම ලැබපු පමණට අපට දුකෙන් නිදහස් වෙන ඕන කියන දේ ශ්‍රද්ධාවක් හටගන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ සාරාංශික කලපලක්ෂයක පරිශ්‍රණයක අධ්‍යයනයක ගවේෂණයක උත්කෘෂ්ට ප්‍රතිඵලයයි මේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ කෙරෙහි ප්‍රදානය කළේ. අන්නේ සදහාමගේ තීරුම් අරගෙන අපට අපේ ජීවිතය සඵල කරගන්න පුළුවන් වුණොත් අප තමයි මේ ලෝකින වාසනාවන්තමයි බඩපත් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය ඉතාම සීමිතයි. අපේ ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන මේ අර්ථය අවබෝධ කරගන්න. අපි ඉගෙන ගත්තත්, රැකියාවක් කරත්, ධනයක් ඉපෙව්වත්, දරුවන් පෝෂණය කරත්, ඥාතීන්ට උදව්පකාර කළත්, අපේ රූපේ ලස්සනට තියාගත්තත්, ඒ සියලුම දේවල් අපි කරන්නේ මෙන්න මේ අවසාන යථාර්ථය ඉක්මනින් ප්‍රසක් කරගන්නට අවශ්‍ය පරිසරය සකස් කරගන්නටයි. මේ යථාර්ථයට අපි ළඟා නොවුනොතින් අපි ජීවිතය අත්හැරලා යන දේවල් විතරයි නම් රැස් කරගෙන ඉන්නේ. අපි ජීවිතයේ බුද්ධිමත්ව ගත කරා වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කළේ පඤ්ඤා ජීවෙන් ජීවිතම හොසටන් කියලා අපිට පැහැදිලි කරලා දුන්නේ. එක අතකින් කම්මස්සගත සම්මාදිට්ඨියෙන් සමාධිය දිනු කරමින් දිනු වෙන අතරේදී අනිත් අතින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළින් චතුස්සස සම්මාදිට්ඨිය අවබෝධයෙන් හැකිතාක් දුරට හිත සමාධිමත් කරගෙන අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය බැලීමේ කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීම. ඇත්තරම මේක තමයි ඉසල මාධ්‍යවන සුසුකම ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක තමයි බුද්ධිස් ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ. මේක තමයි බුද්ධිස් IQ එක කියලා කියන්නේ. මේක තමයි බුද්ධිස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කියලා කියන්නේ. මෙන්න මෙතනින් තමයි අපේ දක්ෂතාවය, අපේ ප්‍රඥාව, අපේ සියලුම හැකියාවන් ප්‍රකට කරන ප්‍රධානතම ස්ථානේ බාටපත් වෙන්නේ මෙන්න මෙතෙන් අපි කොච්චර දක්ෂද කියන කාරණේ මත. ඒ දක්ෂතාවය අපි බාහිර විභාගයකින් බලන දෙයක් නෙවෙයි. අපටම අපි ගැන ධම්මදාසාද නැමැති, ධම්මාදාස නැමැති දහම් කැඩපත තුළින් තමන්ටම තමන් කොච්චර දිනුවට පත් වෙලා තියේද? කොයිතරම් තමන්ට සමාධිය තියෙනවද? කොයිතරම් සමන් සම්මා සමාධිය දිනු කරගත්තු කෙනෙක්ද? ඒ සම්මා සමාධියේ ප්‍රතිඵල විදිහට සම්මා ඥාන සම්මා විමුක්ති කොයිතරම් දුරට තමාගේ ජීවිතයට එළඹිලා තියෙනවද කියන එක ගැන තම තමන්ගේ දැනුවත් වෙන්න. ඉතින් ඒ තමාගේ ඉදිරියට යන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් මේ ශ්‍රවණය කරපු දහම් කරුණු වලින් අසහා දැනගන්නට කොමන හෝ කාරණයක් තියෙනවා නම් අපි ඒ සඳහාත් ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබට ප්‍රශ්නේ මාන තියෙනවද? අපි මේ කරුණු ඉතාම සමහර දේවල් කෙටියෙන් සඳහන් කළේ අපට ලැබිලා තියෙන කාලයට අනුරූපව. එහෙම කෙටියෙන් සඳහන් කරපු කරුණු වලින් ඔබට තවත් දැනගන්න තියෙන එහෙම කරුණු තියෙනවා නම් විමසන්නට පුළුවන්. අහන්න මොකක් තියෙනවද? නැත්තම් අපේ ස්වාමීන් වහන්සේලාට පස්සේ සඳහන් කරන්න ඔබට තියෙන ගැටලු ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් එහෙම උනොත් පස්සේ ඉදිරිපත් කරන්න. අපි ඊළඟ ධර්ම දේශනාදී එහෙම උනොත් ඒ කරුණුත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද ඔබ ධර්ම ශ්‍රවණය කිරීමේදී ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා අද සටහන් කරගන්න. සටහන් කරගෙන තියලා අපේ ස්වාමීන් වහන්සේට ඔබ පණිවිඩයක් විදිහට එවන්න උන්වහන්සේගේ දුරකථනයට. ඊළඟ දවසේදී අපි ඒ කරුණුත් ගැන සැලකිලිමත් වෙලා ඔබට තවදුරටත් මේ කරුණු පැහැදිලි කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබගේ මේ උනන්දුව දහමට තියෙන කැමැත්ත තව තවත් අඛණ්ඩව තියාගන්න. ඔබට මේ ලැබුණ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්, මේක මග අරගන්න එපා. අපි මේ ලෝකෙ ඉපදුනේ විශේෂයෙන් මේ වගේ පරිසරයක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක් අපි ඉන්නේ. මේ සියලුම පහසුකම් ටික ලැබුණේ අපට වෙන දෙයකට නෙවෙයි, මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. එතකොට අපේ ජීවිතයේ ඉහළම ඉලක්කය අපේ සිහිනේ බවට පත් වෙනට ඕන මේ ධර්මය තුළ උපරිම ලෙස ඉදිරියට යන්නට. ඉතින් ඒ සඳහා ඔබට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර ආශිර්වාදයක් වෙනවා. ඔබ සියලුම පින්කම් කරන්නේ මේ ඔබට මේ කායික මානසික නිරෝගීතාවය ලබාගෙන සත්පුරු ශාස්ත්‍රයෙන් මේ ධර්මයට සමීප වෙන්නටයි. ඔබට මේ සියලුම පහසුකම් ටික ලැබුණේ කියන එක දිනපතාම සිහිපත් කරන්න. ඔබට ලස්සන රූප සම්පත්තියක් ලැබුණේ, නිරෝගී භාවය ලැබුණේ, හොඳ අධ්‍යාපනය, හොඳ අම්මල තාත්තලා, හොඳ ස්වාමි පුරුෂයන් භාරයවන්, පින්වන්ත දරුවන්, හොඳ නිවසක්, හොඳ වාහනයක්, හොඳ රැකියාවක්, මේ ඔක්කොම ඔබට ලැබිලා තියෙන්නේ අවසාන වශයෙන් මේ ලෝකයේ පහළ වෙච්ච මේ උතුම්ම දර්ශනය අහලා තේරුම් අරගෙන ඒක තමන්ගේ ජීවිතයෙන් උපරිම ලෙස පුහුණු කරන්න කියන එක ගැන දිනකට එකවරක් නෙවෙයි වාර ගානක් ඔබ හිතන්න. ඒ දහමට ඔබ ලං වෙන පමණට ඔබට බුදුරජාන් වහන්සේ සමීප වෙන, ඔබේ නිවසේම බුදුහාමර වැඩ ඉන්නව වෙනවා. සරත් මුගලන් ස්වාමීන් වහන්සේලා ඔබ නිතර ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. චිත්ත ගෘහපතියා, හත්තාලවක, නන්දමානවක, කුජ්ජුත්තරාව මේ වගේ අය ඔබේ යහළුවන් යෙහෙළියන් බවට පත් වෙනවා. එදාට ඔබට පිරිහිච්ච දුර්ගුණ තියෙන යාළුවන් නැවි ඔබට ඉන්නේ. එදාට ඔබට ඉන්නේ ආර්ය පුද්ගලයන්. ආර්ය පුද්ගලයන් තමයි එදාට යාළුවන් බවට පත් වෙන්නේ. ඒ ඇත්ත එක තමයි ඔබ මනසින් ඇසුරු කරමින් ඉන්නේ. ඔබ කොතන ගියත් බුදු ගුණ ටික හදවතේ දරාගෙන, කොතන ගියත් සරියුත් මොගලන් හාඳුරන් ඇසුරු කරමින්, මහා කාශ්‍යප හාඳුරන්ට දානය බෙදමින්, චිත්ත ගෘහපතියාගේ ගෘහස්ථ ජීවිතය ආනිසංස දකිමින්, හත්තාලවක වැනියගේ උතුම් ජීවිත සිහිපත් කරමින්, නන්ද මාතා කුජ්ජුත්තරා වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ සුසිල්වත් ජීවිත ආදර්ශයට ගනිමින් අපි අපේ ජීවිතේ වඩාත්ම සුපෝෂණය කරගන්නවා. ඉතින් ඒ සඳහා ඔබට මේ අද ශ්‍රවණය කරපු ධර්මයත් ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්නට හේතු වේවා. මේ සියලු පින්කම් ඔබට නිදුක් නිරෝගී බව චිරජීවනය සඳහා හේතු වේවා. මේ සියලු පින්කම් වල බලයෙන් අපරමෙන් මියගේ ඥාති හොද මේ පින දැක සුවපත් වෙත්වා. ඒ අත්තුතුම් මොණිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. පින් කැමැති සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් දෙවියන්ටත් අපි සාදුකාරයකින් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කම් ඔබ හැමදෙනාටම මේ සසර ගමන ඉක්මනින් නිමාටපත් කරගෙන උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේදෙත්වාන් බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වාම් සොහින්ත වෙන සත් සොම්නස් වෙත්වාම් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වාම් හැම දෙනාටම තෙරුවන් සරණයි.